නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතාං අනුපුම්බං පරිචිතා යථා බුන්දේන දේශිතාං සෝයිමං ලෝකං පභාසේති අම්බා මුන්තෝව චන්දිමාති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි රිවර්ස් හයිඩ්හි මොරිනෝ වැලි ශ්‍රී සම්බුදාලෝක විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි 2018 වර්ෂයේහි වෙසක් පුන් පොහෝ දින නිමිති කරගෙන සිදු කෙරෙන සීල වැඩසටහනෙහි උදෑසන සිදු කෙරෙන භාවනා වැඩසටහනටයි ඔබ මේ සහභාගී වෙන්නේ. තෙන්නතන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ අවස්ථාවේහි බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන ගමන් උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරන ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරන අවස්ථාවෙහි උන්වහන්සේ අපට දේශනා කළ වදාළ අනුශාසනයක් අනුගමනය කරන්ටයි අප බලාපොරොත්තු වන්නේ. ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන අනුශාසනාවල ප්‍රධානම උපදේශයක් තමයි සචිත්ත පරියෝදපණං කියන කාරණය. ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා සුවිශාල මෙහෙවරක් කැපවීමක් පරිත්‍යාගයක් කරලා මේ ලෝකෙට පහළ වෙන්නේ ලෝක සත්‍යය කෙරෙහි අපරිමිත කරුණාවෙන්. අපි දන්නවා අපේ ජීවිතවල හුඟක් දෙනා අපට කරුණාවෙන් සලකලා තියෙනවා. විශේෂයෙන් අම්මා තාත්තා දෙන්න. හැබැයි අම්මා තාත්තා දෙන්න අපට සලකන්න පටන් ගත්තේ අපේ මවගේ කුසේ පිළිසින ගත්තට පස්සේ. නමුත් මේ ලෝකයේ පහළ වෙන අපි පහළ වෙන කල්ප ගානකටත් කලින් ඉඳලා අපි වෙනුවෙන් සාමාන්‍ය පරිත්‍යාගයක් නෙවෙයි. ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශේෂී කැපවීමක් කරපු උත්තමයෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ තරම් සුවිශේෂී කැපවීමක් කළේ අපිව දුකෙන් මුදවන්නට. එහෙමත් නැත්නම් අපට ඉහළම මානසික සතුට ලබා දෙන්නටයි උන්වහන්සේ මෙතරම් පරිත්‍යාගයක් කළේ. පින්නතුන අපේ ජීවිතවල සාර්ථකත්වය කියලා කියන්නේ අපි කොච්චර සතුටින් ඉනවාද කියන කාරණය. අපි කොයිතරම් ජීවිතයෙන් සතුටින් ඉනවාද කියන කාරණය තීරණය වන්නේ අපේ හිත කොයිතරම් දුරට අපි පිරිසිදු කරගෙන තියනවාද කියන කාරණය මත. බාහිර වශයෙන් අපට කොයිතරම් සැප සම්පත් තිබුණත් කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලබා තිබුණත් අපට ලස්සන රූප සම්පත්තිය තිබුණත් හොඳ පින්වන්ත උගත් දරුව අපට හිටියත් අපේ හිත පින්නතුනි සතුටක් නැත්නම් අපේ හිත ලස්සන නැත්නම් තමන් ලැබුවේ සියලුම සම්පත් වලින් නිසිවල තමන්ට ලැබෙන්නේ. මේ නිසායි බුදුරජාණන් වහන්සේලා නිතරම අපට අනුශාසනා කරන්නේ පින්නතුනි හැකිතාක් දුරට හිත පිරිසුදු කරගන්න කියලා. බොහෝ විට අපි බාහිර දේවල් ගැන හුඟක් සැලකිලිමත්. අපේ ගෙදර ගැන, අපි පාවිච්චි කරන බඩමුට්ටු ගැන, අපේ වාහනය ගැන, අපේ ඇඳුම ගැන, අපේ රූපය ගැන අපි හුඟක් සැලකිලිමත් නේ. නමුත් වෙනුතුන අපි සැලකිලි දක්වන අඩුම දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අපේ සිත. අපේ සිත තමයි පිනතුන අපේ සමස්ත ජීවිතේම ක්‍රියාත්මක කරවන. අපි කොයිතරම් ජීවිතයේ සතුටින් ඉනවාද කියන එක තීරණය වන ප්‍රධානතම කාරණය අපේ හිතේ තියෙන පිරිසිදු බව. හිතේ සතුට. අපිට කොයිතරම් ලස්සන වාහනයක් තිබුණත් ඒ වාහනය ගැන අපිට දවසට සිහිපත් වෙන ඉතාම සුළු මොහොතයි. අපි ලෝකයේ කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලබාගෙන තිබුණත් තමන්ගේ ලැබපු අධ්‍යාපනය ගැන ඇතැමිට දවසට සැරයක්වත් හිතෙන්නේවත් නැහැ. තමන්ට කොයිතරම් හොඳ උගත් දරුවෝ හිටියත් ඒ දරුවෝ ගැන ඉතාම සල්ප වේලාවක් තමට මතක් වෙන්නේ ඇතැම්බිද. ඇතැම්බිට තමන් හොඳ ඉහළ ගෙදරක ඉන්න පුළුවන් පහසුකම් තියෙන. ඒ ගෙදර ගැන තමන්ට හිතෙන්නේ බොහොම ටික වේලාවයි. ඇතැම්බිට තමන්ගේ රූප සම්පත්තිය ගැන නම් ටිකක් කල හිතෙනව නේද? විශේෂයෙන් කන්නාඩි ඉස්සරහින් ඉන්නකොට ටිකක් හිතෙනවා තමා ලස්සන කෙනෙක් කියලා. නමුත් ඒකත් වෙන තුන එච්චර වෙලා හිතෙන්නේ නැහැ. නමුත් තමන්ට නිතරම තමන්ගේ සිතත් එක්ක ඉන්නේ. අන්නේ හිත පින්නතුනේ කොයිතරම් දුරට ලස්සනට තියාගත්තද? ඒ හිත පින්නතුනේ ලස්සන සුවඳවත් නැවුම් මනක් වගේ අපි නිතරම තියාගන්නට ඕන. මෙන්න මේ සිත ලස්සනට තියාගන්න විදිය තමයි බුදුරජාණන් වහන්සේ අපට භාවනාවෙන් උගන්වන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපි අපට ඇත්තටම සලකන්නේ කොහොමද කියන කාරණේ. අපි බොහෝ විට සලකන්නේ පින්නතුනේ ඉතාම ටික කාලයක් Tamanට උපකාර වෙන දේවල් වලට. එහෙමත් නැත්නම් අපි සලකන්නේ පින්නතුනේ ඉතාම වටිනාකම් අඩු දේවල් වලට. භාවනාවෙන් කරන්නේ අපිට තියෙන වටිනාම දෙයට ඉහළම වටිනාකම ලබා දීම. ඉහළම සැලකිල්ල ලබා දීම. අපේ හිතට සලකන විදියයි භාවනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සියලුම අනුශාසන අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම බුද්ධ වචනය 84,000ක් ධර්මස්කන්ධය කෙටි කරවතින් ඒ සියල්ලක්ම වචන දෙකක් මත කැටි කරන්න පුළුවන්. වචන දෙකක් මත ගොනු කරන්න පුළුවන්. මොකක්ද ඒ දෙක? සතේ සම්පජඤ්ඤය කියන වචන දෙක. සතිය කියන්නේ සිහිය වර්තමානයේ තුල තමන්ගේ කය සහ සිත ගැන අවධානයෙන් සිටීම. සම්පජඤ්ඤය කියන්නේ නුවණ ප්‍රඥාව අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම නොවනින් මෙනෙහි කිරීම. මෙන්න මේ සති සම්පජඤ්ඤ දෙක මත තමයි පින්නතුනේ සම්පූර්ණ බුදුදහම තියෙන්නේ. මේක තමයි ස්තම්භ දෙක. වෙනත් විදිහකින් කියනවා නම් බුදුහාමර දේශනා කළේ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. සිතත් ප්‍රඥාවත් වඩන්න කියලා. සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා කාරණයක් දේශනා කරනවා. සීලේ පිහිටියා වූ කෙනා සිත වඩන්නට ඕන, ප්‍රඥාව වඩන්නට ඕන. සිත කියන්නේ ප්‍රකෘති ස්වභාවය. ඒ සිත අකුසලයන්ගෙන්, නීවරණයන්ගෙන් දුරු කරන්නට ඕන. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්නට ඕන. දැන් සමහර අය කියනෝනේ මුකුත්ම සිහි කරන්න එපා, නිකම් ඉන්න කියලා. සිහි නොකර ඉන්න කියලා නේද? පින්නතුනේ බුදුහාඳුරේම දේශනා කළේ නැහැ. බුදුහාමර දේශනා කරනවා නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලා. නොසිතන තැනැත්තා විශේෂ අධිගමයකට පත් වෙන්නේ නැහැ කියලා. එක්තරා අවස්ථාවකදී දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා සිතට එන සිතිවිලි නිවාරණය කරන්න කියලා. බුදුහාමර කියනවා මම එහෙම කියන්නේ නැහැ. සිතට එන අරමුණු දුරු කරන්න නෙවෙයි. සිතට අකුසල සිතිවිලි ගෙන දෙන අරමුණු දුරු කරන්න කියලා. අකුසල අරමුණු දුරු කරන්නට ඕන, ඒව නොසිතා ඉන්නට ඕන, හිතේ කුසල් වැඩෙන ප්‍රඥාව දිනු වෙන සිතිවිලි හිතන්නට ඕන. ඒව තමයි පින්නතුනේ ගිරමානන්ද සූත්‍රය වැනි තැන්වල තියෙන දස සංඥා වඩන්න කියලා. සංඥාව මිරිගුවක් විදියට බුදුහාම දේශනා කළා. හැබැයි ඒ සංඥා ඔක්කොම දුරු කරන්න කියලා නැහැ. අකුසල සංඥා දුරු කරන්නත් කුසල සංඥා ප්‍රඥාව සමග මිශ්‍ර වෙච්ච සංඥා දිනු කරන්න තමයි දස සංඥා වලින් දේශනා කරන්නේ. ඉතින් ඒ සංඥා අතර අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා මේ වගේ සංඥා ගැන ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා අතර පිනතුනි භාවනාව ප්‍රධානතම අනුශාසනයක් වෙනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර දාන, සීල, භාවනා කියන පින්කම් අතර එක පින්කමක් තමයි භාවනා කියලා කියන්නේ. එතෙන්දි ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාව දේශනා කළා. ඊළඟට පින්නතුනි නිවන් මාර්ග තුල සීල, සමාධි, ප්‍රඥා කියන තුන තුලත් සමාධි ප්‍රඥා ළඟදී භාවනාව කියන එක දේශනා කළා. ඉතින් මෙන්න මේ විදිහට බුදුදහමේ භාවනාව පිළිබඳ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ කොටස් දෙක? ඒ තමයි සමථ භාවනාව, විදර්ශනා භාවනාව කියලා. මේ දෙකේ වෙනස මොකක්ද? සමථ භාවනාවෙන් කරන්නේ සිතේ පංච නීවරණ දුරු කිරීම. නැත්තම් සිහිය දිනු කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ අවිද්‍යාව දුරු කිරීම. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ පංච නීවරණ ගැන ලෝකේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. ඒ පංච නීවරණ බොහෝ කාලයකට දුරු කරපු අයක් හිටියා. දවසකට දෙකකට නෙවෙයි. ආත්ම භාවයකට දෙකකට නෙවෙයි. මහා කාල 54 දහසකට යාලි නොනගෙනසේ පංච නීවරණ දුරු කරපු ඇත්තන් බුදුහාඳුරෝ පහළ වෙන විට හිටියා. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුහාඳුරෝ පංච නීවරණයක් දේශනා කරන්නයි කියලා. තිනතින් ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ පංච නීවරණ දේශනා කරන්න නෙවෙයි. එහෙනම් මොකටද? ඔව් නීවරණ හයක් දේශනා කරන්න අවිද්‍යාවත් නීවරණය. කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ ලෝභ ද්වේෂ දෙක දුරු කරපු ප්‍රමාණයට නෙවෙයි. කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ මෝහය නැත්තම් අවිද්‍යාව දුරු කරපු ප්‍රමාණය අනුවයි. කෙනෙක් කොයිතරම් දුරට ඇලීම් ගැටීම් දෙකෙන් දුරු වුණාද කියන කාරණේ මත නෙවෙයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. කෙනෙකුගේ ප්‍රඥාව කොයිතරම් දියුණු වෙලා තියෙනවද කියන කාරණේ. ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක් කියලා, නිතර දහම් මඟ වඩන කෙනෙක් කියලා, ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් කියලා යම්කිසි කෙනෙකුට කිව්වොතින් ඒ අහන කෙනා ධර්මය දන්න කෙනෙක් නම් නිකන් ඉන්නේ නැහැ. ඔබෙන් ප්‍රශ්නයක් දෙකක් අහයි. ඒ මොන ප්‍රශ්න දහන්නේ? ඒ අහන්නේ ඔබේ කෙලින්ම ඍජුවම ඔබේ ප්‍රඥාව පරීක්ෂා කරන ප්‍රශ්න අහන්නේ. ඒ සැකය කල්පනාවෙන් ඉන්න වෙනොයි. පින්නතුනි ප්‍රශ්න කිහිපකින් ඔබ විමසනවා ඔබ ප්‍රඥාව තුළ කොතනද ඉන්නේ කියලා. ඉතින් ඒ ප්‍රශ්න මම කියන්නේ නැහැ, කිව්වොත් ඔබ අනිත්‍ය පරීක්ෂා කරන්නේ ඇයි? පින්නතුනි ඔබ ගැනම ප්‍රඥාව දිනන විදියට ඔබ ඉන්නට ඕන. ඒ සඳහා පින්නතුනි හොඳට ධර්ම අහන්නට ඕන. ධර්ම අහනවත් වගේම හොඳ සිහියෙන් නුවණින් ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ ඉන්නට ඕන. විශේෂයෙන්ම පින්නතුනි දිනෙන් දින අපේ මානසික මට්ටම දිනු වෙන්නට ඕන. අපේ සාරතකත්වය කියලා කියන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ලෝකයේහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ ඔහු දීපු දාන ප්‍රමාණය අනුව නෙවෙයි. නැත්නම් ඔහු දඹදිව වන්දනා ගමන් කීයක් ගියාද කියන කාරණේ මත නෙවෙයි. නැත්නම් ශ්‍රී ලංකාවේ නම් සිරිපාද වාර කීයක් ගියාද කියන කාරණේ මත නෙවෙයි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ. බුද්ධ ශ්‍රාවකෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකෙක් විදියට ඔබගේ සාර්ථකත්වය බලන්නේ කොතනින්ද? ඔබේ සාර්ථකත්වය බලන්නේ ඔබ කොයිතරම් දුරට හිත එකඟ කරගන්න මනසක් හදාගත්තු කෙනෙක්ද කියන කාරණේ මත. ඔබ සමත අරමුණක කොයිතරම් වේලාවක් හිත එක කුසල අරමුණක තියාගන්න දක්ෂද කියන කාරණේ මත. අනිත් පැත්තෙන් ඔබ කොයිතරම් දුරට විදර්ශනා වඩන්න අනිත්‍යතාවය මෙනෙහි කරන්න ඔබට දවසට කොයිතරම් වේලාවක් හැකියාව තියෙනවද කියන කාරණේවත්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් ශ්‍රාවකයෙකුට විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන කාරණා දෙකයි. මොනවද ඒ කාරණා දෙක? ඒ තමයි සමථ විදර්ශනා දෙක. මේකට මම සඳහන් කරන්නේ පින්නතුනි අපට බුද්ධිස් GPA එකක් තියෙනවා, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එකක් තියෙනවා. ඒ වගේම බුද්ධිස් IQ එකකුත් තියෙනවා. මොකක්ද බුද්ධිස් GPA එක? බුද්ධිස් GPA එක තමයි පේනතුනේ the duration of practice in concentration meditation. ඔබ කොයිතරම් දුරට හිත සමත අරමුණක තියාගන්න කොච්චර කාලයක් ඔබට පුළුවන්ද කියන කාරණේ. අනිත් දේ තමයි පේනතුනේ බුද්ධිස් IQ එකකුත් තියෙනවා. ඉන්ටෙලිජන්ස් කෝෂන් එකකුත් තියෙනවා. ඒ මොකද්ද? ඒ සමාධිමත් චිත්ත හිතින් ඔබට කොයිතරම් කාලයක් අනිත්‍යතාවය මෙනෙහි කරන්න හිත එකඟ කරගන්න පුළුවන්ද කියන කාරණේ. මොකක් අමතක කරන කොහෙ ලියා ගන්න පින්නතුන ගිහිල්ලා. ගෙදර. මේක තමයි බුද්දිස් GPA එක, මේක තමයි බුද්දිස් IQ එක. ඒ නිසා බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් සම්බුද්ධෝත්පාද කාලයක මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච කෙනෙක් විදියට ඒ තැනත්තා තමන් ලැබුණු මේ දුර්ලභ මනුස්සාත්ම භාවයෙන් තමන්ට ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය තමයි තමන්ගේ ආධ්‍යාත්මික සතුට. ඒ ආධ්‍යාත්මික සතුට කොයිතරම් දුරට ඉදිරියට යනවාද කියන එක තීරණය වන්නේ මෙන්න මේ කරුණු දෙක මත තියෙන තුන. හැබැයි මේ කරුණු දෙක නිකන් කරන්න බෑ. මේ කරුණු දෙක නිකන් කරන්න බෑ. මේ සඳහා තවත් සූසුකම් රාශියක් තමට අවශ්‍යයි. විශේෂයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කියන කාරණේ අවශ්‍යයි. ඒ වගේම සුවච බව කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක අවශ්‍යයි. සක්‍රීය සවන් දීම කියන එක. ඒ වගේම පින්නතුනි අවංක භාවය කියන කාරණේ ඉහිලින්ම තියෙනට ඕන. මොකක්ද අවංක භාවය කියලා කියන්නේ? අවංක භාවය කියන්නේ තමන් බෞද්ධ නාමයෙන් තමන් කුමන වැඩක් කරත් තමන් අවංකවම තමන්ම තමන්ගෙන් හදවතින් අහලා බලන්න මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය, මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා බලන්න. දානයක් දුන්නත්, සිල් වැඩසටහනකට ආවත්, ස්වාමින් වහන්සේ කෙනෙකුට උදව්වක් කරත්, බෞද්ධ ගීතයක් කිව්වත්, බුදු ගුණ ගායනාවක් කළත්, මොකක් කළත් තමන් හිතලා බලන්නේ දේ කරනකොට ඇත්තටම මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා තමන්ම තමන්ගේ හදවතින් අහලා බලන්න. මෙන්න මේ දෙක තමයි පින්නතුනි තමන්ගේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය වෙන්නේ. ඒ නිසා මේ දෙක පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධානතම පියවරක් වන්නේ තමන් කොයිතරම් දුරට මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියන එක තීරණය වන පළවෙනි පියවර තමයි පින්නතුනි කොයිතරම් දුරට තමන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියන කාරණේ. බුදුහාඳුර දේශනා කරන කරණීමේත සූත්‍රයේදී යම් සාන්ත පදයක් කැමති නම් කිසියම් කෙනෙක් මානසික සුවයකට පත් වෙන කැමති නම් ඒ පත් වෙන කැමති කෙනා විසින් වැඩි උතු ප්‍රධානතම ගුණාංගයක් තමයි සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණය. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා නිතරම හිතන්න. මේ හිතීමත් සමග පින්නතුනි තමන්ගේ ජීවිතයේ පුදුම විදිය පරිවර්තනයක් වෙනවා. ඇතැමිට තමන් කතා කරන වචන වලින් භාගයක්ම අඩුවේ. ඇතැමිට බොහෝ විට අපි අනිත්‍යයේ වේදනේ කිරීමනේ කරන්නේ නේ. පින්නතුනි ඇයි ඒකට හේතුව මෛත්‍රී භානාව වඩන කෙනා කෙනෙක් දැක්කාම හිතන්නේ මගේම දරුවෙක් කියන හැඟීමෙන් කෙනෙක් දැස බලන්නේ. යම් කෙනෙක් ඉන්නේ දකිනකොට මතක් වෙනකොට තමන්ගේම දරුවෙක් කියන හැඟීමෙන් නම් බලන්නේ. එතන තනිත්‍ය ගැන විවේචනය කිරීම කොච්චර අඩු වෙනවද? අනිත් කෙනෙක්ගේ වැරදෙකදී අඩුපාඩුවකදී සමාව දෙන්න, ඒක නොසලකා හරින්න කොයි තරම්නම් එයා කැප වෙනවද කියන එක ඔබට තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිනතුනි. මෛත්‍රී භානාව වඩන කෙනා මෛත්‍රී නවතින්නේ නැහැ. එතනත්තා කරුණාවත් වඩනවා. මුදිතා ගුණයත් වඩනවා. උපේක්ෂාවත් ගන්නවා. මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්තුනි මනුස්ස ලෝකේ ඉඳගෙන බ්‍රහ්මයක් වගේ වාසය කරන ක්‍රමය. වෙනත් ආගම්වලිනුත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කියලා තියෙනවා. ඊට යන මාර්ගයක් කියලා තියෙනවා. හැබැයි ඔක්කොම ආගම්වලින් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන්නේ මරණින් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂ සත්‍යයක් තමයි මේ මිනිස් ලෝකෙ ඉඳගෙනම බ්‍රහ්මයේ වගේ අපට මනසින් ජීවත් වෙන්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ කෙනෙකුට වඩන්න පුළුවන් නම් පිනතුනි ඒ තැනත්තාගේ ජීවිතය බ්‍රහ්මයක සමානයි. මේ ගමන් මගේ පිනතුනි ආරම්භක පියවර තමයි නිතර මෙත්සිත වඩන්න. සියලු සත්ත්ව සුවපත්ත්වා කියන හැඟීම නිරතුරුව තමන් වඩන්න. මේ දෙක පින්නතුනි තමන්ගේ කුසලයේ ඉහෙලටම දිනු වෙනවා. මේක තමයි පින්නතුනි ලෞකික කුසලයේ තුලත් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාතරත් ඉහළම කුසලයේ මේක. මේ කුසලයේ කරනවත් එක්කම මේ ජීවිතයේ පිනතුන ඔබේ පුදුම විදියට සාර්ථකංගයන්ටපත් වෙනවා. දැහැමි ප්‍රාර්ථනාවක් අධ්‍යාපනික වශයෙන්, වෘත්තීය වශයෙන්, ආර්ථිකයේ වශයෙන් යම් තාක් ඔබ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න කැමතිද මේ ජීවිත කාලය තුළ? ඒ බොහෝ ප්‍රාර්ථනා පිනතුනි මේ ලෞකික කුසලයේ අනිසංස විදියට සිද්ධ වෙනවා. නිරෝගී භාවය, දිගාසේ සම්පත්තිය, ආර්ථික දියුණුව මේ බොහෝ කාරණා වලින් දැහැමිව ලබන්න පුළුවන් ඉහළම ඉලක්කවලට මේ ජීවිත කාලය තුළ අපට යන්නට පුළුවන්. පින්නතුනි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව මේකයි. අපට බොහෝ දෙනෙකුට පින්නතුනි ජීවිතයේ ලොකුම අඩුවක් තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ගැන අපට විශ්වාසයක් නැහැ. අපි හිතන් ඉන්නේ මේ ධර්මයේ හැසිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ මරණයෙන් පස්සේ කියලා. පින්නතුනි මේ ධහම තුළින් දී මේ ආනිසංසයෙන් සැලකුත් ප්‍රමාණය තමයි ලැබෙන්නේ මේ ජීවිත කාලය තුළදී. සාමාන්‍ය ආනිසංස විතරක් නෙවෙයි පින්නතුනි ඔබේ රූප සම්පන්නිය ප්‍රහැදිලි වෙනසක් වෙනවා. ඔබේ කටහඬේ ප්‍රහැදිලි වෙනසක් වෙනවා. ඔබේ නිරෝගී භාවයේ වෙනසක් වෙනවා විතරක් නෙවෙයි. මේ ලෞකික කුසලිය තුළින් තමයි ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි ධහම් මඟ කියා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා. දැහැමි ජීවිතයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් මේක පින්නතුනි. කෙනෙකුට ජීවිතේ ලැබෙන ඉහළම ප්‍රතිලාභය තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. කෙනෙකුට ජීවිතේ ලැබෙන ලොකුම අභාග්‍යයක් තමයි කල්‍යාණ මිත්‍රයන් නොලැබීම. ඉතින් පින්නතුනි ටිකෙන් ටික තමන්ගේ හිතේ කාරමුණක දිනු කරගන්න උත්සාහ කරන්න. හිත දිනු කිරීමේ කමඨහන 40ක් ගැන බුදුදහමේ දේශනා කරනවා. දසකසින, දසානුස්සති, දසාසුබ, සතර බ්‍රහ්ම විහරණ, සතර අරෝපාවචර ධ්‍යාන, ආහාරයේ පටිකුල සංඥාව, ධාතු මනසිකාරය කියලා. දසානුස්සතිය දේශනා කළා පින්නතුනි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, උපසමානුස්සති, කායගතසති, මරණසති, ඊළඟට ආනාපාන සති ආදී වශයෙන් දස අනුසති දේශනා කළා. ඒ වගේම දස කසිනිය දේශනා කළා. මේ දැඩි ගතිය, ආපෝ තේජෝ වායෝ නීල කසින, පේත ඕදාත ආලෝක ආකාශ ආදී වශයෙන් කසින සඳහන් වෙනවා. ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ ටිකෙන් ටික ශරීරය වෙනස් වෙන හැටි, ඉදිමෙන හැටි, නිල් පාට වෙන හැටි, මේක ටිකෙන් ටික වෙනස් වෙන හැටි, උද්දමාතක, විනීලක, විපුබ්බක, විචිත්තක, විඛායතක, විකීතක, හතවිත්තික, ලෝහිතක, පුලව කට්ටික ආදී වශයෙන්. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ, ආකාසානංචයතන ආදී අරූපාවචර ධ්‍යාන, ධාතු මනසිකාරයේ පට ව්‍යාපෝතීජෝ වායෝ හතර, ඒ වගේම ආහාරයේ පටිකුල සංඥාව. පින්නතුනි මේවට හුරු වුණොතින් ජීවිතයේ දවසේ වැඩි වාර ගණක් පින්නතුනි මේත් එක තමන්ට ඉන්නට පුළුවන්. ආහාරය ගන්නකොට ආහාරයේ පටිකුල සංඥා මෙනේ කරන්නේ. ඩට්ටික මදිනකොට තමන්ට අට්ටික සංඥා වඩන්න පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරනකොට බුද්ධානුසතිය වඩන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කරනකොට සංඝානුසතිය වඩන්නේ. ඔබ දීපු දානයක් ගැන සිහිපත් කරනකොට ඒක ඡාගානුසතිය. දෙවියන්ගේ පින්කල දිවිලෝකෙ ගිහිපු ආකාරය ගැන සිහිපත් කරනකොට ඒක දේවසානුසතිය. උපසමානුසතිය මේ කෙලෙසුන්ෙන් දුරු වීම පිළිබඳව හිතනකොට මේ වගේ පින්නතුනි. කෙනෙක් දැක්කම මෛත්‍රිය වඩන එක මෛත්‍රිය භාවනාව. කෙනෙක්ගේ දුකට පිහිට වෙන ගතිය කරුණාව. කෙනෙක්ගේ සැපතේදී සතුට වෙන ගතිය උපේක්ෂාව. මේ වගේ පින්නතුනි තමන්ට දවසට වැඩි වාර ගානක් මෙන්න මේ සමත කමටහන් තුල තමන් ඉන්නවා. ඇස් දෙක පියාගෙන විතරක් නෙවෙයි පින්නතුනි. ඔබට පාරේ යනකොට මෛත්‍රී භානාව වඩමින් යන්නට පුළුවන්. ඔබ වාහනයක් පදවන වෙලාවේදී මෛත්‍රී භානාව වඩමින් යන්නේ ඔබේ වටේ මේ සර්කල් එකේ ඉන්න අය තමන්ගේ දරුවෝ වගේ එක ගෙදර පවුලකය වාහනයක යනවා වගේ වාහන කිහිපයකින් යනවා වගේ ඔබට හිතන්න පුළුවන්. අනේ මේ තමන්ගේ දරුවෝ ටිකත් එක්ක තමන් ගමනක් යනවා කියන හැඟීමෙන් යන්න පුළුවන්. එතකොට තමන්ගේ වාහනේ ඉස්සරහට කවුරුවත් වාහනයක් දැම්මට කේන්ති ගන්න නැහනේ. අනේ මේ දැන් එකට වාහනවල යන අය ඉන්නෝනේ. ඇතැම් විට පොඩ්ඩක් බ්‍රේක් කරලා ඉස්සරහට දෙන යාළුවට යන්නනේ. යාළුවෝ ඉක්මනට යවා ගන්න. අන්නේ වගේ පින්නතුනි යහලියෙකුටත් වඩා තමන්ගේ දරුවෝ කියන හැඟීම යනකොට කොයිතරම් මනසට සහනියක්ද, කොයිතරම් මානසික නිරෝගී භාවයක්ද. පින්නතුනි අපි බොහෝ විට උත්සාහ කරන්නේ තමන් අනිත්‍යයට වඩා ධනයෙන් වැඩි, අනිත්‍යයට වඩා උගත්කමින් වැඩි, අනිත්‍යයට වඩා තමන් රූප සම්පත්තියෙන් වැඩි කියලා පෙන්වන්න තමයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ නේ. නමුත් පින්නතුනි අපි කොමක්ද පෙන්විය යුත්තේ? අපි පෙන්විය යුත්තේ තමන් අනිත් කෙනාට වඩා මානසික නිරෝගී භාවයෙන් ඉන්න කෙනෙක් කියලා. සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. මං වෛර කරනවන් අතරින් මම වෛර නොකරන කෙනෙක්, මම මෛත්‍රිය වඩන කෙනෙක් කියලා තමන් තමන්ගේම මානසික නිරෝගී භාවය ගැන හිතන්න. අනිත්‍යය කියන්නේ යන්න ඕනේ තමන් මානසික නිරෝගී කියලා. තමන්ම තමන් ගැන හිතන්න. ඒ වගේම මේ ලෝකයේ ලෝභයේ පසුපස හඹා යන ලෝකයේ තුල අනේ මම එහෙම හඹා යන්නේ නැහැ, මම ලෝභයේ පස්සේ දුවන කෙනෙක් නෙවෙයි නේද කියලා තමන්ම තමන්ගේ මානසික නිරෝගී භාවය ගැන හිතන්න. ලෝකයේ අසමාහිත පුද්ගලයන් අතරින් මම හිත හොඳට සමාහිත කරගෙන සතිමත්ව ඉන්න කෙනෙක් නේද කියලා තමන් ගැන හිතන්න. ලෝභයේ ලෝකෙ හුඟාකයි හුඟාක ලෝභයි. ඒ ලෝභය අතුරින් මම හුඟා පරිත්‍යාගශීලී කෙනෙක් නේද කියලා තමන්ම තමන් ගැන හිතලා සතුට වෙන්න. පින්නතුනි මේක තමයි වෙනත් කෙනෙක් එක්ක ඔබ සසඳනවා නම් සසඳන්න ඕන කාරණේ. මේක ලෞකික ලෝකයේ තුල විතරයි, නමුත් ලෝකතර සම්මාදිට යනකොට මේක මීටත් වඩා වෙනස් වෙනවා. ਉਹ අනිත්‍යතාවය විතරයි බලන්නේ පින්නතුනි. අනිත්‍යතාවය බලනකොට ඔහුට ලෝකයේ බාහිර පුද්ගලයක ද්‍රව්‍යයක්වත් ඔහුට පේන්නේ නැහැ. ඔහුට අන්තිමට පේන්නේ හැම මොහොතකම තමන්ගේ සිතේ සිතුවිල්ල හටගෙන නිරුද්ධ වෙන හැටි විතරයි. ඒ සිත කියන්නේ නිකන් නෙවෙයි, සිත හුදකලා දෙයක් නෙවෙයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන තවත් ස්කන්ධ හතරක් එක එකට යන එකක් මේ හිත කියන්නේ. හැම මොහොතෙම සිදුවන දේ තමයි ස්කන්ධ පංචකයේ සමුදය වය හටගෙන නිරුද්ධ වෙන ආකාරය විතරයි ඔහුට පේන්නේ පිනතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන උන්වහන්සේගේ අපරිමිත කැපවීම පරිත්‍යාගය සිහිපත් කරන අද දවසේ පිනතුනි. සාමාන්‍යයෙන් අපි සිනහසෙලා සින්දුවක් කියලා විතරක් සහසෑහීමකට පත් වෙනව නෙවෙයි. මේ වගේ පිනතුනි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුහාඳුරු පුදන්නට ඕන. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ ඒක. ඒක තමයි ඇත්තටම අපේ අම තාත්තට කරන උපකාරය. ඒක තමයි අපේ ඥාතීන්ට පින් වැඩෙන විදිය. ඒක තමයි ඇත්තටම පිනතුනි අපට සලකන විදියත් මේකමයි. එනිසා අපි ටික වේලාවක් මුලදී පිනතුනි මෛත්‍රී භාවනා වඩමු. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි ආදි වශයෙන් මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, ශාන්ත සුවයටපත් වෙම්මා කියලා අපි නිතර අප ගැන තමන් ගැන අපි සිහිපත් කරමු. ඊළඟට තමන් වගේම මේ විහාරස්ථානයේ සිටින, මේ නගරයේ සිටින, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ මහද්වීපයේ, මේ පෘථිවියේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ යුනිවර්ස් එකේ සියලුම තැන්වල ඉන්න සියලුම සත්‍යයන් සුවපත්ත්වවා කියලා අපි මද වේලාවක් සීපත් කරමු. පින්තුන් කැමති නම් අපට විනාඩි 4-5කින් සක්මන් භාවනාවෙත් බෝධින් වහන්සේ වටා අපට ටික වේලාවක් ගිහිලා යන්න පුළුවන් පින්තුන් කැමති නම්. පුළුවන් දෙයකට යන්න. හොඳයි එහෙනම් පින්තුනි. ඔහොමම තමන් ඉන්න තැනම මඩක් නැතිලා අපි කවුරුත් එක දිගට යමු පේලියට. යන ගමන් තබන හැම පියවරක් පාසාම සියලු සත්වෝ සුවපත්ත්වා කියන හැඟීමෙන් අපි සක්මන් භාවනාව යෙදෙමු. පුළුවන් අය සක්මන් භාවනාව එන්න, අපහසු කෙනෙක් ඉන්නව නම් මෙතනම වාඩි වෙලා මෛත්‍රී භාවනාව වඩන්න. අපි ගිහිල්ලා විනාඩි 5කින් 7කින් විතර නැවත මෙතෙන්ට එනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්තුනි අපේ ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩපු අවස්ථාව. ඉතින් පින්තුනි මේ වඩපු මෛත්‍රී භාවනාව තමන්ගේ හිත සංසුන් කරගන්න විතරක් නෙවෙයි අපේ හිතේ මානසික සතුට දිනු වෙන්නටත් හේතු වෙන භාවනාවක්. ඉතින් අනිත් හැම දෙනා කෙරෙහිම මෘදු සිතින් එය දැස බලන විදිය තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. එවගේම මේක ධානය ලැබෙන භාවනාවක් විදිහට ධර්මයෙන් සඳහන් වෙනවා. අනිත් කාරණේ තමයි දිනුතුණි මෛත්‍රිය වඩන කෙනා කරුණාවත් වඩනවා. ලෝකේ හැම දිනාගෙනම කරුණාවක් ඇති වෙනවා. දිනපතාම ඔබ දන්නවා ලෝකේ බොහෝ දෙනෙක් මරණයටපත් වෙනවා. ලෝකේ දිනකට කී දෙනෙක් මරණයටපත් වෙනවද? දිනකට පින්නතුණි ලක්ෂයක් දෙනා මරණයටපත් වෙනවා. ලක්ෂ දෙකක් ලෝකේ දිනකට උපදිනවා ලක්ෂයක් මරණයටපත් වෙනවා. ඉතින් මරණයටපත් වීම නෙවෙයි දුක පින්නතුණි සංවේගය. මොකද සංවේගය? ඔව් ඒ මරණයටපත් වෙන බොහෝ දෙනෙක් නැවත ඉපදෙන්නේ සුගති අහිමි කරගෙන. ඉතින් ඒ ආගෙන ලොකෝ කරුණාවක් ඇති වෙනවා. දිනපතාම රෝගාතුරව ප්‍රතිකාර ගන්න බොහෝ දෙනෙක් වේදනාවලින් දුක් විඳිනා ඉන්නවා. දිනට ලෝකේ ලක්ෂ දෙකක් බොහොම දුක් විඳින්මින් මේ ලෝකෙට බිහි වෙනවා. ඉතින් මේ ආගෙනත් ලොකෝ කරුණාවක් ඇති වෙනවා. අනිත් පැතර පිනොතනි මොදිතා ගුණ ඇති වෙනවා. දින වෙලා සාර්ථකව ඉන්න ඇගෙරේ බලලා තමන්ගේම දරුවෝ තීරණ වෙන වගේම හිතලා සතුටටපත් වෙනවා. ඉතින් ඒකත් අපේ ඇති වෙන කාරණයක්. අනිත් පැත්ත උපේක්ෂාව ඇති වෙනවා මැදහත් බව. දුක සැප දෙකම ලෝකයේ තුල තියෙනවා සමහර වෙලාවට පාලනය කරන්න බෑ. ඒකට හේතුව කර්මය. ඒ නිසා කර්මය ගැන හිතලා තමන් හිතේ මැදහත් බවක් ඇති කරගන්නවා. මේකත් පින්නතුනේ ඇති වෙන ගුණයක්. ඉතින් මේ හතරම සලකන්නේ සතර බ්‍රහ්ම විහරණ විදියට. ඉතින් පින්නතුනේ මෛත්‍රිය දිනපතාම වඩන්න විනාඩි 5ක් හරිය. වාඩි වෙලා උදෑසන නැකිට ගමම පුළුවන් අද දවසේ මට හමු වෙන හැම දිනෙකම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. දවසේ වැඩ කටයුතු නිම කළා රාත්‍රියේ නිින්දට යනකොට අද දිනේ මට හමු වෙච්ච හැම දිනෙකම මාත් එක්ක කටයුතු කරපු හැම දිනෙකම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒක තමයි මානසික නිරෝගී භාවය දිනු කරගන්න හේතුවක්. ඒ අතර අපිට බුදුගුණ භාවනා වඩන්න පුළුවන්. ධම්මානුස්සතිය වඩන්න පුළුවන්, සංඝානුස්සති භාවනා වඩන්න පුළුවන්. ආහාරය ගන්නකොට ආහාරය තව ටිකකින් සිදුවන ස්වභාවය ගැන හිතලා ආහාරයේ පටිකුල සංඥා වඩන්න පුළුවන්. මේ හැම දෙයක්ම පින්නතනේ අපට සතුට ලබා දෙන ක්‍රම. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගත්තු හිත පිරිසුදු කරන ක්‍රම පින්නතනේ. මේක වසර ගණන් වලින් නෙවෙයි සාරාංශික කල්පලක්ෂයක අනාවරණයක ප්‍රතිඵලයි අපට මේ බුදුහාඳුර දීලා තියෙන්නේ. ඉතින් ඒ ධර්මයෙන් පින්නතනේ අපි ප්‍රයෝජන ගන්නට ඕන. අනිත් දේ තමයි පින්නතනේ මේ සමත කමඨහන අතර ප්‍රධානතම කමඨහන තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. සමසතලිස් කර්මස්ථාන අතර ප්‍රධානතම භාවනාව ආනාපාන සතිය. භාවනාවේ ප්‍රධාන වශයෙන් කරන්නේ පින්නතනේ වර්තමානය තුල හිත තියෙනවා. අපේ හිතේ ස්වභාවය තමයි නිතරම අතීතයට යනවා, නිතරම අනාගතයට යනවා. වර්තමානයේ තුල අපට හිත පිහිටව ගන්න පුළුවන් නම් හුඟක් දුකෙන් තමයි නිදහස් වෙන්න පුළුවන්. තමන්ගේ හිතට සිතුවිල්ලක් එනකොටම තමන් දක්ෂ වෙනවනේ මේ සිතුවිල්ල දැන් තියෙන දෙයක් නෙවෙයි, මේ අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා තමන් හිතන්නට ඕන. තමන් දැකපු දෙයක්, තමන්ට ඇහිච්ච දෙයක්, කවුරුහරි කෙනෙක් බැනපු එකක් සිහිපත් කරනකොටම අපි ඒ සිද්ධියට ගිහිලා දුක් විඳිනවනේ. ඇත්තටම සිදුවෙන පින්නතින අපේ හිතම අපි කියවලා මයින්ඩ් එකම රීඩ් කරලා අපිම දුක හදාගෙන දුක් විඳින එක කරන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ ධහමගේ ඉන්නකොට කොහොමද දුක නිදහස් වෙන්නේ කියන කාරණය. මේ මාර්ගයේදී පින්නතින ආනාපාන සතිය අතිශය වැදගත් භාවනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් ඒ හතර වැඩෙනකොට තවත් හතක් දිනු වෙනවා නම් ඒ හත වැඩෙනකොට තවත් දෙකක් සාක්ෂාත් වෙනවා නම් ඒ එකම එක භාවනාවක් තියෙනවා. මොකක්ද ඒ භාවනාව? ඒ තමයි ආනාපාන සති භාවනාව කියන කාරණය. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. ආනාපාන සති භාවනාව වඩන ක්‍රම දෙකක් ගැන සූත්‍රවල සඳහන් වෙනවා. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා කොටසෙහි මුල් පියවර ටික විස්තර වෙනවා. ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ආනන්ද සූත්‍රය වැනි තැන්වල ආනාපාන සති භාවනා වඩන ක්‍රම 16ක් ගැන සඳහන් වෙනවා. අන්නේ 16ට වඩනකොට පින්නතුනේ ටිකෙන් ටික දීගන්වා, රස්සන්වා, සබ්බකාය පරිසංවේදී, පස්සම් භයං කාය සංඛාරං ආදී වශයෙන් ගිහිල්ලා අනිත්‍යානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිණිකානුපස්සේ, පරිනිස්සග්ගානුපස්සේ කියන තත්ත්වය එනකම්ම ක්‍රම 16කට විස්තර වෙනවා. මෙන්න මේ 16 වඩනකොට පින්නතුනේ කායන පස්සනාව, වේදනන් පස්සනාව, චිත්තාන පස්සනාව, ධම්මාන පස්සනාව කියන කාරණා හතරම ක්‍රමයෙන් වැඩෙනවා. මේ හතර වැඩෙනකොට පින්නතුනි සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සති, ධම්ම විදිය, විරිය, පීති, ඒ වගේම පස්සද්ධි, සමාධි උපේක්ෂා කියන මේ හත වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට ටිකෙන් ටික විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් වෙනවා. පින්නතුනි අපට උපතින්ම භාවනා කමටහනක් ලැබුණා. කාගෙන්ද හම්බුනේ ඒක? ඒක අපේ අම්මගේ, අම්මගෙන් අපට ලැබෙන හුස්ම කියන එක. අම්මා අපට රුධිරය දීලා අපව පෝෂණය කළ මේ ලෝකෙදි බිහිමත් එක්කම අපට භාවනා කමටහන පුදුන්න අපේ අම්මා. ඉතින් ඒ අම්ම ජීවත් වෙනවා නම් ඒ අම්මට සෙත්පතන අම්මට පින් වැඩෙන්නත්, අම්මට දිගාසිරි ලැබෙන්නත්, ඒ අම්ම මිය ගිහිල්ලා නම් ඒ අම්මට පින් සිද්ධ වෙන්නත්. ඒ අම්ම විතරක් නෙමෙයි පින්නතින අපේ සසරෙදි බොහෝ අම්මල පිහිට වෙලා තියෙනවා. ඇත්තෙම මේ ආත්ම භාවය අම්ම උදව් කරලා තියෙන ටිකයි. මේට කලින් ආත්ම භාවවල අම්මල කාත්ල තමයි අපට හුඟක් උදව් කරලා තියෙන්නේ. ඇයි ඒ? ඔව්, මේ සුගතිය ළමා දෙන සියලුම මානසිකත්වයේ හැදුවේ ගියාත් මේ අම්මල කාත්ල. ඒක වැරදුනා නම් පින්නතින අපට අද මනස ජීවිතයක් නැහැ. අපේ මේ ආත්ම භාවය අමතරතර මුකුත් එහෙනම් කරන්න බෑ. උපතින්ම ආබාධිත විඥානයක් නම් බිහි වුනේ පිළිසඳ ගත්තේ, උපතින්ම මන්දබුද්ධික වෙනති වෙච්ච විඥානයක් නම් අවුස්සේ බැසගත්තේ, අපමට තාතන මුකුත් වෙනසක් කරන්න බෑ. ඉතින් ඇත්තටම පින්නතුනේ අපේ අතීත ආත්ම භව ලාම්මල තාතල බොහෝ දෙනෙක් අපට පින් වඩන්න හිත දිනු කරන උදව් කරලා තියෙනවා. මේ බොහෝ දෙනෙක් ඇතමිට සුගතිය අහිමි වෙලත් ඇති නේද? දුක් විඳිනවත් ඇති. ඉතින් ඒ අතීත අම්මල සාසනටත් කින් වැඩෙන්න පින්නතුනි අපි මේක භාවනා කමටහනක් විදිහට වඩන්නට ඕන. නිතරම තමන්ගේ නාසය ආශ්‍රිතව සිත පිහිටුවාගෙන ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම පිටකිරීම ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. මේක අපි ආරම්භ කරන්නේ වාඩි වෙලෙන්න ඉරියව් භාවනාවක් විදිහට. දැන් ආනාපාන සතිය, මෛත්‍රී භාවනා වගේ නම් අපට සතර ඉරියව්වදිම වඩන්න පුළුවන්. නමුත් ආනාපාන සතිය අපි මුලදී වඩන්නේ විශේෂයෙන්ම වාඩි වෙලා කරන භාවනාවක් විදියට. පින්නතුනි ටිකෙන් ටික මේකට හුරු වෙන්න. තමන්ගේ අර කලබලකාරී ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර දේවල් පුද්ගලයන් කෙරෙහි සතුට ලබන දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ට සතුට ලබන ක්‍රමය තමන්ගෙම ළඟ තියාගෙන පින්නතුනි අපි මේ ලෝකේ හුඟා දේවල් හොයාගෙන යන්නේ. මෑත කාලේ අර ශ්‍රී ලංකාවේම සිද්ධියක් වුණේ දුප්පත් ගෙදරක් ළඟ මහා ලොකු පස් ගොඩක් ගහලා තිබ්බා. ඒක අර පාරක් හදනකොට ඒක ගිහිල්ලා පාරේ තුනී කළා. බලනකොට ඒ පස් ගොඩේ සම්පූර්ණ මැණික් තිබ්බේ. බොහෝ කාලයක් මේ මිනිස්සු දන්නේ දුප්පත් තැලපතක් හදාගෙන පස් ගොඩ ළඟ හිටියා. පින්නොත් අපිත් ඒ වගේ තමයි. අපි උපතින්ම මහා මැණිකක් තියාගෙන සැප විඳින කර්මයක් තියාගෙන නැත්තම් පිපාසෙට කුසගින්නට මහා ප්‍රස්වත් මීමදියක් පැණි බීමක් ළඟ තියාගෙන අපි බාහිර ලෝකයේ සතුට හොයාගෙන ජීවිත කාලයක්ම ගමන් කරනවා. පින්නතුනි මේ අපේ ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම පිටකිරීම දෙකට සතිය එකතු කරන්න, සතිමත් බව එකතු කරන්න. ඒත් එක්කම පින්නතුනි තමන්ගේ ජීවිතයේ සතුට වැඩෙන ගන්නවා, තමන්ගේ කුසලයේ පින වැඩෙනවා. ඒත් එක්කම සතර සතිපට්ඨානෙම වැඩෙනවා පින්නතුනි. ඉතින් ඒක අපි ටික වෙලාවක් භාවිත කරන්නේ කියලා හිතේ, නමුත් කාලය ගෙවිලා ගියා. නමුත් පින්නතුනි අපි සවස් වරු ඉඳ ලැබුණා ටිකක් අපි පුහුණු කරමු. ආනාපාන සති භාවනාව අදාළ අත්පත්‍රිකාවක් මෙතන මුද්‍රණය කළ ඔබ කාටත් ලබා ගන්න පුළුවන් ඉඳලා තියෙනවා. දවල් දාණයෙන් පස්සේ විවේක තිබුණොත් මේක ටිකක් කියවන්න. කියවලා මෙහි කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් පින්නතුනි ආනාපාන සතිය මුලදී අපි බොහොම ප්‍රසන්න සරල සැහැල්ලු ඉරියව්වක ඉඳගෙන හුස්ම ගැනීම පිටකිරීම ගැන අපි ටිකෙන් ටික හිතනවා. දීර්ඝ හුස්මක් වැඩෙනකොට දීර්ඝ හුස්මක් ඇතුළු වෙනවා පිට වෙනවා කියන අපි අවබෝධයෙන් ඉන්නවා. කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් කියන අවබෝධයෙන් අපි ඉන්නවා. ඒ වගේම සම්පූර්ණ හුස්මකය ගැනම සිහියෙන් ඉන්නවා. ඒ සම්පූර්ණ හුස්මම සංසිඳන ආකාරයෙන් අපි ඉන්නවා. අන්න ඒ හුස්ම ගැනීමට සිහ පිටුවත් එකම ලොකෝ ප්‍රීතියක් දැනෙනවා. අන්න ඒ ප්‍රීතිය භුක්ති විඳීමෙන් හුස්ම ගන්නවා පිට කරනවා. ඒ වගේම දැඩි සුඛයක් සෝයක් තමන්ට ලැබෙනවා. අනේ සෝයේ භුක්ති විඳින්මින් හුස්ම ගැනීම පිටකිරීම කරනවා. ඒ වගේම එතකොට දැඩි සතුටක් අභිප්‍රමෝදයන් දැඩි සතුටක් සහනයක් තමන්ට ලැබෙනවා. ඒ වගේම පස්සම්බයං චිත්ත සංඛාර පටි සංවේදී සංඥා වේදනා දෙක තමන්ට දැනෙන ගන්නවා. ඒ සංඥා වේදනා ටිකෙන් ටික සැහැල්ලු වෙනවා. මේ වගේ පිනුතුනි ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා චිත්ත පරිසංවේදී හිත ගැන ඊට පස්සේ හොඳට පේන ගන්නවා. ඊළඟට සිතේ දැඩි සතුටක් අභිප්‍රමෝදයන් විමෝචයන් ආදී වශයෙන් හිත ටිකෙන් ටික කෙලසුන්ගෙන් මිදෙන විදිය දැනෙනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ටිකෙන් ටික හිතේ සිතුවිලි ඇති වෙලා නැති වෙන ආකාරය අනිත්‍යතාවය බලනවා. ඒ වගේම නොයලී ඉන්නවා. ඒ වගේම සිත නිරුද්ධ වෙන ආකාරය දකිනවා. පටිනිස්සක් ගානුපස්සී කියන විදියට තමන්ගේ විමුක්ති සුඛේ විඳිමින් නොයලීමේ සුඛේ විඳිමින් ටිකෙන් ටික තමන් හුස්ම ගැනීම පිටකිරින් කරනවා. අවසානයේදී පින්නතුනි තමන්ට පේන ගන්නේ තමන්ගේ සිතුවිල්ලක හටගෙන නිරුද්ධ වෙන ආකාරය විතරයි. බාහිර කිසිදු පුද්ගලයන් ද්‍රව්‍යයන් ගැන හිතනකොටම තමන්ට බාහිර නෙවෙයි හිත බැසගන්නේ තමන්ගේම හිතේ අවබෝධයයි තමන්ට ලැබෙන්නේ. ඉතින් පින්නතුනි මේ අවබෝධය තුළ යාලි යාලි සිත පිහිටවා ගන්න අප උත්සාහ කරමු. ඉතින් මේ ලබාගත් අවතිසිය දුර්ලභ බුද්ධෝත්පාද කාලය. ඊටාම වටිනා මනුසාත්න භාවය වියකෙන්නට නොදී පිනතුනි. හැම මොහොතක්ම සිහියෙන් නුවණින් ගත කරන්න. අපට මේ අවස්ථාව ගිලිහුනොත් සසර බොහෝ කාලයකට පිනතුනි ආයෙ මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබපු අතිශය දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දහම්මගේ තමන් ඉදිරියට යන වගේම ඔබේ දරුවන් ස්වාමි බහරයවන් අම්මල තාත්තලා හැම දෙනාටම මේ ධර්මයේ පුලුවන් තරම් දෙන උත්සාහ කරන්න. ඊට ඔබ ඇත්තටම ආදරේ නම්. ඉතින් මේ දහම්මගේ යන්නට මේ උතුම් වෙසක් පොහොය දිනේ ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුයෙන් අපනමින් මිය ගිය ආදරණීය ඥාතිවරුන් ඇතුළු හිතවතුන් ඇතුළු යම් තාක් මේ විශ්වයෙන් බලාපොරොත්තු වන සියලු සත්ත්වෝ මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියමු. පින් කැමැති දෙවියනොත් මේ පින් අනුමෝදන් සුවපත්ව ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් ආරක්ෂා කර දෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඔබ හැම දිනාටමත් මේ උතුම් මානසික ශක්තිය මෙලව ජීවිතයේ නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය පිණිසත් කල්‍යාණ මිත්‍රයසුර සඳහාත් වඩ වඩාත්ම චිත්ත භාවනා පඤ්ඤා භාවනා සමති දර්ශන භාවනා දිනු කර ගැනීමටත් මේ පින උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.